නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝ රත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබ හිතන්නේ බුදුරජාණන් වහන්සේට නිතර නිතර මුණ ගැහුනේ ධර්මයේ අහපු ධර්මයට පැමිණි පිරිසද අලුත් පිරිසක්ද නිතර නිතර උන්වහන්සේට මුණ ගැහුනේ අලුත් අය ඒ අලුත් අය මුණ ගැහෙද්දී ඒගොල්ල තුල තියෙනවා විවිධාකාර අදහස් එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළාම ඒගොල්ලන්ගේ කලින් තිබිච්ච අදහස් වෙනස් වෙනවා බුදුරජාණන් වහන්සේගේ අදහස ඒගොල්ලන්ට වැටහෙනවා ඊට පස්සේ අය බුදුරජාණන් වහන්සේව සරණ යනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ සරණ ගිහින් තියෙන්නේ උප්පැන්න සහතිකෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ සරණ ගියේ කොහොමද උන්වහන්සේගේ දේශනාවල් ගැන තේරුම් ගියාම තමන් ධර්ම මතේ වෙනස් වෙලා උන්වහන්සේගේ අදහස හරි කියලා වැටහිලා එහෙමනම් මේ වර්තමාන ජීවත් වෙන අපිට උනත් ඒක එහෙමම නෙමෙයිද දෙක එහෙමමයි අපි විවිධාකාර මතිමතාන්තර ධර්ණය වෙන්න පුළුවන් අපිට ජීවිතය ගැන එක එක ආකල්ප තිබෙන්න පුළුවනි නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා හොඳින් අහන්න ලැබුණොත් කියවන්න ලැබුණොත් අපි අර ධර්ණ ආකල්පවල හරි වැරද්ද අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා බුද්ධ දේශනා මම කියවන්නේ මේ දේශනාවල ඇද හොයන්න නෙවෙයි සාමාන්‍යයෙන් මට මේ දේශනා කරේ පැහැදිලිම ඇති උනේ ඒකයි මං දේශනා කියවන්නේ මගේ අඩුපාඩු හදාගන්න අඩුපාඩු ඉබේ හැදෙන්නේ නැහැ නුවණින් සීකර කර තමයි තේරුම් අරන් තමයි හදාගන්න තියෙන්නේ බුද්ධ දේශනා කියවීමේදී මම ඔබට මේ කියවන ක්‍රමේ කියා දෙන්නම් සාමාන්‍ය බුද්ධ දේශනාවක් කියවද්දි මා හිතන්නේ උන්වහන්සේ මේව දේශනා කරනවා මම ළඟ ඉන්නවා එච්චරයි එතකොට මේ දේශනාවට යා සහභාගී වෙන එක්කෙනෙක් තේරුණාද කියපේ එක එතකොට මේ දේශනාව කියවගෙන යනකොට අපි ළඟ ඉන්නවා අහගෙන උන්වහන්සේ දේශනා කරන එක එතකොට අපිට ඒක අවබෝධ කරගැනීමේදී හරි පහසුවක් මොකද හේතුව අපි ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් අපි ඒ ක්‍රමයේ අනුගමනය කරනවාද නැද්ද ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් අපි කීයක් හරි ගෙවාගෙන ඉන්දියාවට යමු ගිහින් මොකද අපි කරන්නේ උන්වහන්සේ වැඩ ඉන්න තැනකට ගිහිල්ලා අපි පැත්තකින් වාඩි වෙලා උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ඒ කියන්නේ කවුරු හරි එක්ක ප්‍රශ්නයක් අහනවා එක්ක උන්වහන්සේ විසින්ම කාරණයක් මතු කරලා කතා කරනවා එහෙනම් අපිත් අහගෙන ඉන්නවා මේකෙන් මම අවබෝධයක් ඇති කරගන්න ඕනේ කියලා අන්නේ ආකල්පයෙන් ධර්මයේ කියවද්දි තමයි අපිට ධර්මයේ වැටහෙන්න උපකාර වෙන්නේ එතකොට දැන් ඔබට ඒ බුද්ධ දේශනා කියවද්දි දැන් උදේවරු අපි ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ අදහස්. ඒ ශ්‍රාවකයන් වහන්සේ කවුද? රට්ඨපාල රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක පරස්පර විරෝධී තැන් ඒවයි තියෙනවද? නෑ. සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි ඒ චරිත හැදිලා තියෙන්නේ. දැන් කෙනෙක් රහත් වුණොත් රහතන් වහන්සේට කියන වචනයක් තියෙනවා. රහතන් වහන්සේට කියනවා මේ ඕරස පුත්ත ලයෙහි උපන් දරුවා. කාගේ ලයේද? බුදුරජාණන් වහන්සේගේ ලයෙහි උපන් දරුවා කියලා කියනවා රහතන් වහන්සේට. එම්ක දී වචන ඒ වගේ ආවේ ඒ බුද්ධ කාලේ මිනිස්සුන්ව බෙදලා තිබුණ ප්‍රධාන කොටස් හතරකට. බ්‍රාහ්මණ පිරිසට කිව්ව කවුද? මහා බ්‍රහ්මයාගේ කටින් උපන් පිරිස බමුණෝ. ක්ෂත්‍රීය වංශිකයන්ට කිව්වා මහා බ්‍රහ්මයාගේ අධිකින් උපන් පිරිස. ගොවිතැන්පත් කරන වෙළෙහෙළ දාම් කරන අයට කිව්වා මේගොල්ලෝ ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ කලවෙන්. දැසිදස්සන්ට කිව්වා මේගොල්ලෝ ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ යටිපතුලේ. බුදුරජාණන් වහන්සේ ලස්සන වචනේ දැම්මා. රහතන් වහන්සේලා පෙන්නලා මේ පිරිස ඉපදුනේ බුදුරජාණන් වහන්සේගේ හදවතින්. බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ හදවතින් උපන්, උන්වහන්සේගේ හදවතේ තිබිච්ච ධර්මයෙන් තමයි එයාගේ ජීවිතයේ තත්ත්වයටපත් උනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පිටි පැහැදීම තමයි අපේ මේ ධර්ම මාර්ගයේ මූලිකම අවස්ථාව. ඒක පෙන්වා දීලා තිබෙන්නේ මෞකිරි වගේ කියලා. දැන් අපි ගත්තොත් ඔන්න වැස්සියක් ඉන්නවා, පැටවිද්දම්ම. දැන් වහු පෙට්ටියක් ඉන්නවා. දැන් මේ වහු පෙට්ටිය තනකොළ හපල කන්න කලින් මොකද කරන්නේ? කිරි බොනවනේ. එහෙනම් මුල් කාලේ සම්පූර්ණ වහු පෙට්ටියේ වැඩින්න මොකින්ද? කිරි වලින්. මේ ධර්මයට අපි පැමිණිච්ච ගමන් ඒ වගේ. එතන අපේ කිරි තමයි ශ්‍රද්ධාව. ඒ පැහැදීම නැත්තම් අපිට අපි පෝෂණය වෙන්නේ නැහැ. ඇත්තට වෙනවා. ඇත්තකුණා වෙනවා. ඊට පස්සේ මන්ද පෝෂණේ. ඔහේ ඉන්නවා. අතපය තියාගෙන, බඩගෙඩි තියාගෙන මුකුත් නැහැ. එහෙම වෙන්නේ නැහැ මේ ධර්මයේ තුල පැහැදීමෙන්, ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙනවා නම්. ඒ ටික ටික ධර්මයේ තුල ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තු සජීවී චරිතයක් බවට එයාපත් වෙනවා. ඉතින් පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ විවිධ මති මතාන්තර දරන විවිධ උදවිය උන්වහන්සේ උමුණ ගහන්නිනො. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සැවැත් නුවර ජේතවනාරාමේ එක්තරා පුද්ගලයෙක් උන්වහන්සේ මුණ ගැහෙන්න පැමිණුණා. ඊට පස්සේ එතනදී ඇතිවෙච්ච සාකච්ඡාව සුභ සූත්‍රය. මේක සඳහන් වෙන්නේ මජ්ඣිම නිකායේ. ඔබ දන්නවා ඇති මේ සුභ කියන එකේනම් ප්‍රසිද්ධයි. මොකද මෙයාගේ තාත්තට ලොකු ප්‍රශ්නයක් වුණානේ. මෙයාගේ තාත්තගේ නම මොකද්ද? තෝ දෙයිය. කවුරුද දන්නේ? එතකොට එතුමා මිය ගිහින් කොහෙද උපන්නේ? තිරිසන් අපායේ. දැන් මේ වෙනකොට මේ ලෝකෙ මිනිස්සු මිය ගිහින් උපදිනව කොහේ කොහේ උපදිනවද? මේ උන්න මේ මල. ඊට පස්සේ තිරිසන් අපායේ උපදින්න බැරිද? පුළුවන්. පිරිත ලෝකෙ උපදින්න බැරිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ දෙවිවරු කිව්වා, උන්වහන්සේට ප්‍රශංසා කළා, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ දිව්‍ය පිරිස වැඩි වෙනවා. කවුද වැඩි වෙන්නේ? දිව්‍ය පිරිස. දිව්‍ය පිරිස වැඩි වෙන්නේ කොහොමද? මිනිස් ලෝකේ ඉන්න අය ශ්‍රද්ධාවට පැමිණෙනවා, සීලයට පැමිණෙනවා, දන් දෙනවා, බණ භාවනා කරනවා, පින් රැස් කරනවා. මරණින් මතු කොහෙද යන්නේ ඒගොල්ලෝ? දෙවියන් අතරට යනවා. ස්වාමීනි, දිව්‍ය ලෝකේ දිව්‍ය පිරිස වැඩි වෙනවා කිව්වා. මේ කාලේ දෙවියන්ට ගරහනවානේ. දිව්‍ය ලෝකේ ධර්මය දකින්න බෑ. ඒකේ දිව්‍ය ලෝකේ ගරහනවා. ධර්මයේ හැසිරෙන්නෙත් නෑ. දැන් බුද්ධ කාලේම නෙමෙයි. පින්දහම් කර කර දිනුනකට දෙවිවරු ඇවිල්ලා කිව්වා, ස්වාමීනි, දිව්‍ය පිරිස වැඩි වෙනවා. අසුර ලෝකේ හීන වෙනවා. අසුර ලෝකේ කිව්වා ධර්මයට විරුද්ධ අමනුෂ්‍ය ලෝක. හීන වෙනවා. මේ කාලේක අනිත් පැත්ත. දිව්‍ය ලෝකේ හීන වෙලා අසුර ලෝකේ වැඩි වෙලා. ඉතින් ඒ බඳු කාල වරින් වර ලෝකෙ සිද්ධ වෙනවා. ඉතින් මේ ඒ තෝදෙයියගේ පුත්‍රයා තමයි සුභ. මේ සුභ යම්කිසි කාරණයකට යාගේ ව්‍යාපාරික කටයුත්තකට සැවැත් නුවරට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්නවා. සැවැත් නුවර නගරයේ රහතුන්ගෙන් බහැර නොවෙච්ච, නිතර නිතර ඇස් දෙකට රහතුන් දකින්න ලැබිච්ච, රහත් මගට පිළිපන් සංගරුවනින් පිරිච්ච නගරයක් කියලා හරි මිනිස්සු අතර පැහැදීම. ඉතින් කල්පනා කළා මං එහෙනම් ඒ වගේ උතුම් කෙනෙක් බලන්න යන්න ඕනි කියලා සුබ මානවක කල්පනා කර කර ඉන්නකොට ඔන්න බුදුරජාණන් වහන්සේ සවස් නුවර වැඩ සිටිනවා බලන්න යන්න කියලා ඔන්න සාකච්ඡා කරලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න සවස් නුවර ජේතවනාරාමයට පිටත් වුණා. බුදුරජාණන් වහන්සේව දැක්ක වැන්දා පැත්තකින් වාඩි වෙලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ අපිට බමුණෝ උගන්ලා තියෙන්නේ මේ විදිහට. කොහොමද උගන්ලා තියෙන්නේ? ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට තමයි අවබෝධයක් ඇති වෙන වැඩපිළිවෙල තුල සතුට වෙන්න පුළුවන්. පැවිද්දන්ට අවබෝධයක් ඇති වෙන වැඩපිළිවෙල තුල සතුට වෙන්න බෑ. මේ ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ? දැන් මේ රටේ පැතිරෙන දේවල් එක එක. මොකද්ද පැතිරුනේ? ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට තමයි අවබෝධයක් ඇති වෙන වැඩපිළිවෙලකින් සතුට වෙන්න පුළුවන්. පැවිද්දන්ට අවබෝධයක් ඇති වෙන වැඩපිළිවෙලකින් සතුට වෙන්න බෑ. මේ ගැන ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඒකට කියනවා තරුණය මේක මම විස්තර කරන්න කැමති විග්‍රහ කළා. කොහොමද විස්තර කරන්න කැමති? විග්‍රහ කළා. මම ඔක එක පැත්තක් අරගෙන කතා කරන්නේ. මම මේක විග්‍රහ කළා විස්තර කළා දෙන්න කැමති. තරුණය මම ගිහි කෙනාගේ උනත් මිත්‍යා ප්‍රතිපත්තිය අගය කරන්නේ නැහැ. පැවිද්දාගේවත් මිත්‍යා ප්‍රතිපත්තිය අගය කරන්නේ නැහැ. ඒ නිසා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා වැරදි වැඩපිළිවෙලක නම් ඉන්නේ වැරදි මාර්ගයක නම් ගමන් කරන්නේ ඒ හේතුවෙන් එයාට කවදාවත් කුසල් දහම් තුලින් සතුටක් ලබන්න බෑ. ඇත්තද බොරුද බලන්න බුදුරජාන් වහන්සේ ඒ කාලේ කියන ලස්සන මේවා. ඊළඟට කියනවා තරුණය ගිහියෙකුගේ වේවා පැවිද්දෙකුගේ වේවා යහපත් වැඩපිළිවෙල තමයි මං අගය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගිහියෙක් වෙන්න පුළුවන්. එයා පැවිද්දෙක් වෙන්න පුළුවන්. එයා තුල යහපත් වැඩපිළිවෙලක් තියෙනවා නම් විතරයි අගය කරන්නේ. ගිහියෙක් වෙච්ච පමණින් එයාගේ වැඩපිළිවෙල අගය කරන්නේ නැහැ. පැවිද්දෙක් වෙච්ච පමණින් එයාගේ වැඩපිළිවෙල අගය කරන්නේත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි වාහි මානව පබ්බජිතෝවා සම්මා පටිපන්නෝ සම්මා පටිපන්නාධිකරණ හේතු ආරාධකෝ හෝති ඥායං ධම්මං කුසලංති. මේ පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා මානවකය යහපත් ප්‍රතිපත්තියේ සිටියොත් යහපත් ප්‍රතිපත්තියේ පුරුදු කිරීම හේතු කරගෙන විතරයි අවබෝධයක් ඇතුව සතුටු වෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් පින්වත්නි මේ කතාව බුදුරජාන් වහන්සේ කතාව තමයි ඇත්තනේ. ගිහි වේවා පැවිදි වේවා හරි මාර්ගයේ ගමන් කළොත් විතරයි කුසල් උපදවාගෙන සතුටු වෙන්න පුළුවන්. ගිහි වේවා පැවිදි වේවා වැරදි මාර්ගයක ගමන් කළොත් කවදාවත් කුසල් උපදවා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ කියන ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ මම මෙහිම අහලා තියෙනවා. කොහොමද අහලා තියෙන්නේ? ගිහි ගෙදර වැඩ කටයුතු වාදිකයි. ගිහි ගෙදර හරියට වැඩපළ තියෙනවා. ගිහි ගෙදර හරියට අවිවේකයි. නමුත් ගිහි ගෙදර වැඩ කටයුතු මහපලයි. මහා ප්‍රයෝජනයි කියලායි මං අහලා තියෙන්නේ. ඒ වගේම ස්වාමීනි මං අහලා තියෙන්නේ පැවිද්දන්ට වැඩ නැහැ. පැවිදන් වෙච්චර මහන්සි වෙලා කරන්න වැඩපිළිවෙලක් නැහැ. නමුත් පැවිද්දන්ගේ වැඩේ අප්පලං හෝති ප්‍රතිඵලක් නැහැ. මං අහලා තියෙන්නේ ඒකයි කියනවා. එතකොට එහෙනම් ඒ කාලේ බ්‍රාහ්මණ පිරිස වැඩිපුර වර්ණනා කරලා තියෙන්නේ පැවිදි ජීවිතය ගැනද ගිහි ජීවිතය ගැනද? ගිහි ජීවිතය ගැන. ඉතින් කියනවා ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ මේ ගැන මොකද්ද කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා තරුණය අර කලින් දීපු උත්තරේ වගේ මේකත් මම එක පැත්තක් අරගෙන කියන්නේ. මම මේකත් විස්තර කළා තමයි. ඔව් මම මේක විභාග කළා. විස්තර විභාග වශයෙන් බෙදා දක්වලයි මම කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය සමහර වැඩ කටයුතු තියෙනවා හරියට මහන්සි වෙන්න ඕනේ හරියට වෙහෙසෙන්න ඕනේ හැබැයි ඒව කඩාකප්පල් වුණොත් ඵල නැහැ. ඊරෝසි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය ඒ මහා වෙහෙසක් අරගෙන මහා මහන්සියක් අරගෙන මහා වැඩපිළිවෙලකින් පටන් අරගත්තු දේ කඩාකප්පල් වුණොත් ඵල නැත්තම් ඒ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණේ ඒ තමයි ගොවිතැන. ඔන්න දැන් මේ පළාත ගොවිතැන්පත් කරන පළාත. මේක බොරුද ඇත්තද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන්. ඕනේ දැන් දින ගාණක් මහන්සි වෙලා හොඳට උඹුරු සීසානවා. දින ගාණ කවෙ පිච්චි පිච්චි ලියදි කපනවා හදනවා මහන්සි වෙලා වෙලා වෙලා ඕන්න වගා කරනවා. වගා කරාට පස්සේ වැහැල වැහැල ගම් වතුර ගලනවා. වගා කරපු දේ කඩාකප්පල් වීමෙන් හානි වෙන්නේ නැද්ද? හානි වෙනවා. ඕන්න පා යන්න ගන්නවා. වගා කරපු දේ ඔක්කොම වේලිලා යනවා. හානි වෙන්නේ නැද්ද? හානි වෙනවා. ඔන්න එහෙම නැත්තම් අපිට ඒක සලකන්න බැරි වෙනවා ඒ වැඩේ ගැන. හොයලා බලන්න බැරි වෙනවා. වල් පැල වෙනවා. වගා කරපු දේ හානි වෙන්නේ නැද්ද? හානි වෙනවා. ඔන්න එහෙම නැත්තම් සතු බෝ වෙනවා. හානි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදලා ඒ නිසා යම් කිසි වැඩ කටයුත්තක් පටන් ගත්තද මහාන්සි වෙලා ගොඩාක් මහාන්සිලා වේශ මහාන්සි වෙලා ඒ පටන්ගත්තු දේවල් කඩාකප්පල් වීමෙන් ඵල රහිත වෙනවා. එවන අර බමුණ කියපු කාරණේ මේ විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ. අර මොකද්ද කිව්වේ? ගිහි ජීවිතය තුළ හොඳට වෙහෙස මහන්සි වෙලා කරාම ඒක මහත් ඵලයි කිව්වා. පැවිද්දන් තුළ වැඩ අඩුයි නමුත් ඵල නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම කිව්වට අපිට ඕක එක පැත්තක් ගන්න බෑ. ඕක විග්‍රහ කරලා බලන්න ඕනි කිව්වා. දැන් උන්වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය බොහෝ මහන්සි වෙලා බොහෝ වැඩ කටයුතු කළා බොහෝ වෙහෙස මහන්සි අරගෙන වැඩ කරලා සාර්ථක වුණොත් මහත් ඵල තියෙන දෙයක් තියෙනවා. ඒකත් ගොවිතැනමයි. ඇයි? හොඳට මහන්සිලා වගා කරලා ගානට වෙලාවට වැස්ස ලැබුණා නම් සත්තුන්ගෙන් හානියක් නැත්තම් වුවමනා විදියට සාතු සප්පායම් වුණා නම් සරු අස්වැන්නක් ලැබෙන්නේ නැද්ද? සරු අස්වැන්නක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කඩාකප්පල් නොවුනොත් සරු අස්වැන්න ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය ඒ වගේම තව වැඩ කටයුතු තියෙනවා. එච්චර මහන්සියක් වෙන්න ඕනේ නැහැ. මේ ගිහි ගෙදර සාමාන්‍යයෙන් ගොවිතැන්තරන් අව්වේ පිච්චීගෙන අතපය වෙහෙස මහන්සි වෙලා අතින් පයින් දාඩිය මුගුරු වගුරුවාගෙන එච්චර මහන්සියක් වෙන්න ඕනේ නැහැ. හැබැයි ඒක කඩාකප්පල්ුණොත් ඒත් ප්‍රතිඵල නැහැ. ඒ තමයි වෙළඳ ව්‍යාපාරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කඩයක් දැම්ම. එයා වාඩි වෙලා ඉන්නේ ඉතින් වැඩිපුර වෙලාවක්. හැබැයි කඩාකප්පල්ුණොත් සාර්ථක නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වගේමයි එච්චර මහන්සියක් වෙන්න ඕනේ පොඩියට පටන් ගත්තාම පොඩි මහන්සියක් අරගෙන පොඩියට පටන් ගත්තාම සාර්ථක වුණොත් මහත් ඵලයි. බොරුද ඇත්තද? ඇත්තද? සාර්ථක වුණොත් වැඩි මහන්සි වෙන්න දෙයක් නැහැ. පාඩි වෙලා ටෙලිෆෝන් එකකින්ම අසුරවන්න පුළුවන්. එතකොට මහන්සි වෙන්න දෙයක් නැහැ. මහත් ඵලයි. බුදුරජාණන් වහන්සේ වදාළා තරුණය කෘෂිකර්මය ගොවිතැන මහා වැඩ කටයුතු කරලා මහා වෙහෙසක් මහන්සියක් වෙලා කඩාකප්පල් වුණොත් ඵල රහිත වන්නේ යම්සේද? ආන් ඒ වගේ තමයි ගිහි ගෙදර වැඩ. කොයිතරම් මහන්සි වෙලා කරා කඩාකප්පල් වුණොත් ඵල රහිතයි. හරිද වැරදිද? හරි. එතකොට බලන්න කඩාකප්පල් වුණොත් ඵල රහිතයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම හොඳට මහන්සි වෙලා හොඳට ගොවිතැනක් හදලා කෘෂිකර්මය ගොවිතැන්පත් කළා ඒක සාර්ථක වුණොත් ලොකු අස්වැන්නක් ලැබෙනවා වගේ ගිහි ගෙදර කටයුතු මහන්සි වෙලා කරගෙන යද්දී සාර්ථක වුණොත් මහත් ඵලයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ හරීම පුදුමයි උන්වහන්සේ මේ ඒ මිනිස්යන්ව බුද්ධිමත් කරන ආකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වෙළඳ ව්‍යාපාර ගැන බලන්න. වැඩි මහන්සියක් ගන්න දෙයක් නැහැ. ලොකු උත්සාහයක් ගන්න දෙයක් නැහැ. අතේ පයේ මහා අතපය හිරිවට්ටගෙන වැඩ කරන්න ඕනේ නැහැ. හැබැයි කඩා කප්පල්ුනොත් වෙළඳ ව්‍යාපාර ප්‍රතිඵල නැහැ. ඒ වගේ තමයි මහණකම. දැන් ගිහි ජීවිතයේ ගත කරන එක බුදුරජාණන් වහන්සේ උපමා කළේ මොනවටද? ගොවිතැන වගේ කියලා. පැවිදි ජීවිතය ගැන උපමා කළේ මොකක් වගේද? වෙළඳ ව්‍යාපාර වගේ ජීවිත. ඒකට එච්චර මහන්සිය නැතුව පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. හැබැයි කඩා කප්පල්ුනොත් ප්‍රතිඵල නැහැ. ඒ වගේ තමයි කිව්වා මේ මහණකම. මහණකම පටන් අරගෙන කරගෙන යන්න පුළුවන් වැඩ කටයුතු අඩුයි. බොහෝ කරදර කම් කටලුත් අඩුයි. හැබැයි ඒ පැවිදි මාර්ගයේ කඩා කප්පල් කරගත්තොත් ප්‍රතිඵල නැහැ. සමහර වෙලෙහිලදාම් තියෙනවා පුංචියට පටන් ගන්නවා. එච්චර මහන්සියක් නැහැ. පොඩියට පටන් ගන්නවා ඒ කටයුතු කරගෙන යනවා. කඩා කප්පල්ුනේ නැතුව මේක දියුණු වේගන දියුණු වේගන આવොත් මොකද වෙන්නේ? මහා ප්‍රතිඵල තියෙනවා පැවිද්දත් tie වගේ කියලා. එච්චර මහන්සියක් ගන්න ඕනේ නැහැ. දාඩිය මුගුරු දාගෙන වගුරුවා ගන්න ඕනේ. ඒක පිළිවිලකට කරනවා නම් කඩා කප්පල් වෙන්නේ නැතුව මහා ඵලයි කියලා. එතකොට මේ සුබ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඒ වුණාට මේ කුසල් දහම් දියුණු කරගන්න අපිට උගන්වලා තියෙන්නේ මේ බමුණෝ කරුණු පහක් ඇති කරගන්න ඕනි කියලයි. කරුණු කීයක්ද? පහක් ඇති කරගන්න ඕනි කියලයි. බුදුරජාණන් වහන්සේ අහනවා තරුණයාගෙන් අහනවා තරුණය ඒ බ්‍රාහ්මණයන් විසින් මේ කුසල් දහම් දියුණු කරගන්න ඔය කියනව කරුණු පහ මොකද්ද? කුසල් දහම් දියුණු කරගන්න උපකාර කරන කරුණු පහ මොනවද? බුදුරජාණන් වහන්සේ අර සුභගෙන් කියන ඔයාට කරදරයක් නැත්තම් මට ඒක කියන්න. බුදුරජාණන් වහන්සේට මෙයා කියන බවත් ගෞතමයන් වහන්සේ කුසල් දහම් දියුණු කරගන්න පින් දියුණු කරගන්න තියෙන පළමුවෙනි කාරණේ තමයි සත්‍ය. දැන් මේ මොන ධර්මද මේ කියන්නේ? බ්‍රාහ්මණිය උගන්වන එක. බ්‍රාහ්මණිය උගන්වන කුසල් දහම් දියුණු කරගන්න තියෙන පළවෙනි කරුණ මොකද්ද? සත්‍යය. ඊළඟට කුසල් දහම් දිනු කරගන්න තියෙන දෙවෙනි කරුණ උගන්වනවා. දෙවෙනි කරුණ තමයි තපස. මොකද දෙවෙනි කරුණ? තපස. කුසල් දහම් දිනු කරගන්න තියෙන තුන්වෙනි කරුණ උගන්වනවා. තුන්වෙනි කරුණ තමයි බ්‍රහ්මචර්ය ජීවිතය. කුසල් දහම් දිනු කරගන්න තියෙන හතරවෙනි කරුණ උගන්වනවා. හතරවෙනි කරුණ තමයි වේද මන්ත්‍ර ඉගෙන ගැනීම. කුසල් දහම් දිනු කරගන්න තියෙන පස්වෙනි කරුණ හැටියට උගන්වනවා දන් දීම. එතකොට මේ බමුණ උගන්වලා තියෙනවා ඒ කාලේ සමාජයේට කරුණු පහක් දියුණු කරගන්න කියලා. මොනවද? සත්‍යය, තපස, බ්‍රහ්මචර්ය, වේද පාඨ ඉගෙන ගැනීම, දන් දීම. ඉතින් බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි මේව තමයි ඇති කරගන්න කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය ඔය පහ ගැන අවබෝධයෙන්ම විස්තර කරන ඒ කරුණු පහ ගැන අවබෝධයෙන්ම විස්තර කරන ඒක අත්දැකීමක් හැටියට සාක්ෂාත් කරලා ප්‍රත්‍යක්ෂ කළා මම මේක අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂ කළේ කියන්නේ කියලා එක බමුණෙක් ඉන්නවද? අවබෝධයෙන්ම විස්තර කරන එක බමුණෙක් ඉන්නවද කියලා ඇහුවා. එතකොට මෙයා කියනවා ස්වාමීනි ඒගෙන මම දන්නේ නැහැ. එහෙමනම් මේ බමුණන්ගේ හත්මුතු පරම්පරාවේ අසවල් එක්කෙනා මේක අවබෝධ කරලා අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂ දැනුමින්මයි මේ කියලා දෙන්නේ කියලා මේ හත්මුතු පරම්පරාවේ කෙනෙක් ඉන්නවද? කෙනෙක් ස්වාමීනි හත්මුතු පරම්පරාවේවත් අවබෝධයෙන්ම මේව කියනවා කියන කාරණේ නම් අපි දන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ යනවා තරුණය එහෙමනම් ඔය වේද මන්ත්‍ර හදාපු පුද්ගලයෝ ඉන්නවා. ඒ වේද මන්ත්‍ර හදාපු පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා. බුදුරජාණන්සේ 10ගේ නම් කියනවා. අට්ටක, වාමක, වාමදේව, විස්වාමිත්ත, යමතග්ගි, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු. මේ 10 දෙනාගෙන් හදපු දේවල් තමයි මේ පාඩම් කරගෙන එන්නේ. ඒව තමයි මේ පාඩම් කර කර ආයෑමත් දොඩන්නේ. ඉතින් ඒගොල්ලවත් මේවා කියලා තියනවාද? අපි මේවා ප්‍රත්‍යක්ෂ අවබෝධය වෙනි මේ කියන්නේ. අනේ ස්වාමීනි ඒක ගැන මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් තරුණේ මේ හරි වැඩක් නෙවෙයි. එක වමුණෙක්වත් නෑ මේ කාරණේ ප්‍රත්‍යක්ෂවම කියනවා කියලා දන්න කෙනෙක්. හාත්මුතු පරම්පරාවෙවත් නෑ ප්‍රත්‍යක්ෂ වශයෙන් ওই කාරණේ දන්න කෙනෙක් කුසල් දහම් වෙඩෙන්න මේවා ඕනේ කියලා. ඊළඟට මේ වේද ග්‍රන්ථ ලියපු මේ දහ දෙනා දන්නෙත් නෑ මේක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුබට කියන සුබ මානවක ඕක හරියට මේ අන්ධයන්ගේ හැරමිටි පරම්පරාව වගේ. ඉස්සරහෙන් යන එක්කෙනා දන්නෙත් නෑ. මැද්දෙන් යන එක්කෙනා දන්නෙත් නෑ. පිටිපස්සෙන් යන එක්කෙනා දන්නෙත් නෑ. එහෙමනම් වරුණේ මට කියන්න තියෙන ওই බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් අන්ධ මිනිස්සුන්ගේ හැරමිටි පරපුරක් වගේ කියලායි. ඒ කාලෙ ඉතින් බුදුරජාණන් වහන්සේට හරියට බමුණු බණින් නැති මේ කතාවල් වලටනේ. ඇයි මේ ඇත්ත කියන එකට ඉතින් රිදෙනවනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඒ නිසා මේ බමුණු පරම්පරාව අන්ධ පිරිසක් හැටියට මට නම් පේන්නේ ඉස්සරහින් යන එක්කිනා දන්නෙත් නැහැ. මැද්දෙන් යන එක්කිනා දන්නෙත් නැහැ. අන්තිමට යන එක්කිනා දන්නෙත් නැහැ. මෙහෙම කියපු ගමන් මේ අන්ධ හැරමිටි පරපුරක් කියලා මේ මිනිස්යාට කේන්ති ගියා. සුබට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට බණින්න පටන් ගත්තා. වහන්සේම කියන්නේපා එහෙම අන්ධ පිරිසක් නෙවෙයි. ඒ නිසා මේ ඔබ වහන්සේ මේ කියන කාරණේ ඔබ වහන්සේ තමයි අවබෝධයකින් තොරව ඔය කියන්නේ. මේක කියන්නේ කවුද? සුබ කියනවා. එහෙම කියන්න එපා බමුණන්ට. බමුණෝ නිසායි අපි කාලයක් තිස්සේ මේ පුද පූජාවල් කරගෙන ඉන්නේ. ඒ නිසා මේ ඔබ වහන්සේටයි ඔය ගැන දැනුමක් නැති කියලා කිව්වා. කියලා කිව්වා. ඕ ගැන තමයි එහෙනම් අර පොක්කර සාති බ්‍රාහ්මණය කිව්වේ. එතන මට තව එකක් මතක් වුණා. ඔය ගැන තමයි එහෙනම් පොක්කර සාති බ්‍රාහ්මණය කිව්වේ. මේ ශ්‍රමණ බ්‍රාහ්මණ වරුන්ට මනුස්ස ජීවිතයට එහා දෙයක්. මනුස්ස ජීවිතයේ ඉක්මවා ගියපු විශේෂ ඥානයක්, විශේෂ අවබෝධයක් තියෙනවායි කියලා මේ කියන කතාව. දැන් මනුස්ස ජීවිත උතුරු මිනිස් දහමක්. මනුස්ස ජීවිතයේ ඉක්මවා යන ප්‍රඥාවක් ඇති කරගන්න තියෙනවායි කියලා මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර කතාවක් තියෙනවා. ඒ කතාව නිකන් විහිළු කතාවක්. ඒ කතාව නමට විතරයි කියන්න තියෙන්නේ. ඒ කතාව නිකන් hina වෙන්න තියෙන කතාවක්. නමුත් කරුණු සහිතව කතා කරනකොට ඒක හිස් දෙයක්, තුච්ච දෙයක් කියලා කිව්ව ඕක තමයි. දැන් බයිනවා මේ. තවද මේ බණින්නේ? සුභමානවක. සුභමානවක බණින්නේ. කියන පොක්කර සාති ඒක තමයි කිව්වේ මේ මනුස්ස ජීවිතයේ ඉක්මවාගේ විශේෂ ඥානයක් කොහොමනම් මිනිසියෙකු ලබන්නේද? කොහි ලබන්නේද ඔය කියන ඒවා? ඔය දැන් කියන්නේ කොහි ලබන්නේද මගපල්ල කියන්නේ? ආන් ඒ වගේ කොහි ලබන්නේද ඔවා? කොහි දිනු කරන්නද ඥාන? කියලා ඒ කාලේ පොක්කර සාති එහෙම දොඩෝගෙන ගිහිල්ලා මෙයා ඒක තමයි උපුටා දක්වා ඒක තමයි ඒක හරි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආන තරුණය පොක්කර සාති බ්‍රාහ්මණය එහෙම කිව්වද? එහෙමනම් ඒ පොක්කර සාති බ්‍රාහ්මණය ඒක කියලා තියෙන්නේ මේ සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මානසික ස්වභාවය උන්නේහිගේ හිතෙන් බලලද? අන්න බුදුරජාණන් වහන්සේ අහනවා තරුණයාගේ. මොකද අහන්නේ? පොක්කර සාති බ්‍රාහ්මණය එහෙම කිව්වද? එහෙම කියලා තියෙන්නේ මේ ලෝකයේ ඉන්න සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මානසික ස්වභාවය උන්නේහිගේ හිතෙන් බලලද? එතකොට කියනවා බවත් ගෞතමයන් වහන්සේ උන්නේහිට පොක්කර සාතිට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මානසික ස්වභාවය හිතින් බලනවා තියා gedare inne වැඩකාර කෙල්ලගේ හිතවත් බලන්න බෑ. gedare inne වැඩකාර කෙල්ලගේ හිතවත් බලන්න බෑ යාට. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා තරුණේ උපතින්ම අන්ධ මිනිසෙක් කිතු. උපතින්ම අන්ධ මිනිසෙක්. මේ මිනිස්යාට පේන්නේ නෑ කළු සුදු. උපතින් බන්ද මිනිස්යාට පේන්නේ නෑ නිල් පාට රූප. උපතින් මන්ද මිනිස්යාට පේන්නේ නෑ රතු පාට රූප, කහ පාට රූප, තැඹිලි පාට රූප පේන්නේ නෑ. ඒ වගේම උපතින් අන්ද මිනිස්යාට වලගොඩලි පේන්නේ නෑ. උපතින් අන්ද මිනිස්යාට තරු පේන්නේ නෑ. උපතින් අන්ද මිනිස්යාට සූර්ය චන්ද්‍ර පේන්නේ නෑ. එතකොට එයා මෙහෙම කියනවා. මොකක්ද කියන්නේ? කොහේ තියෙන දෙයක්ද කළු සුදු පාට? කොහේ තියෙන දෙයක්ද කළු සුදු පාට කියලා එකක් නෑ. නිල් පාට කියලා එකක් නෑ. රතු පාට කියල එකක් නෑ, කහ පාට කියල එකක් නෑ, මදටිය පාට කියල එකක් නෑ, වල ගොඩලි කියල එකක් නෑ, තරු කියලා දෙයක් නෑ, හිරු සඳු නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, අර උපතින්ම අන්ධ මනුස්සය එහෙම කියාගෙන ගියාම ඒ කියන කතාව හැබෑ කතාවක්ද? කාගෙන්ද මේ අහන්නේ? සුභගින් අහනවා. ඒක හැබෑ කතාවක්ද? සුභ මානවකයා කියනවා, ස්වාමීන් වහන්සේ කතාව හැබෑ කතාවක් නෙවෙයි. මේ ලෝකේ තියෙනවා. නමුත් මෙයා කියන බවත් ගෞතම වහන්සේ මේ ලෝකේ කළු සුදු කියලා දෙයක් තියෙනවා, නිල් පාට කියලා දෙයක් තියෙනවා, රතු පාට කියලා දෙයක් තියෙනවා, කහ පාට කියලා දෙයක් තියෙනවා, තැඹිලි පාට කියලා දෙයක් තියෙනවා, වල ගොඩලි තියෙනවා, තාරුකා තියෙනවා, හිරු සඳු තියෙනවා. අර පුද්ගලයා දැක්කේ නැති නිසා, නොදන්නා නිසා කියනවා මිසක් ඒව නැතුව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආන් ඒ වගේ තමයි තරුණේ. එහෙනම් ඔය පොක්කර සාතිගේ කතාව, ඔය පොක්කර සාතිගේ කතාව මොකද්ද? ඒ පොක්කර සාති අන්ධ, අන්ධෙක්, අචක්කුක, ඇස් නැති කෙනෙක්. පොක්කර සාතිගේ කතාව කිව්වනම් ඒ අන්ධ කෙනෙක්, එයා ඇස් නැති කෙනෙක්. එබඳු කෙනෙකුට නම් කවදාවත් මිනිස් ජීවිත ඉක්මවා ගිය විශේෂ අවබෝධයන්, විශේෂ ඥාණයන් ඇති කර ගන්නවා, ඒවා අත්දකිනවා, ඒවා සාක්ෂාත් කරනවා කියන කරුණ ඒ හම්බ වෙන්නේ නැහැ කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, තරුණය දැන් බලන්න මේ කෝසල රටේ, කෝසල රටේ ඉන්නවා මහා උගත් බමුණු ටික, චංචි, තාරුක්ක, පොක්කරසාති, ජානසෝනි, ඒ වගේම ඕගොල්ලන්ගේ පියා තෝදෙය්‍ය. මේ පිරිස සමූහයක් එකතු වෙලා සම්මත කළා කියන කතාවද වැදගත් වෙන්නේ? එහෙම සමූහයක් එකතු වෙලා සම්මත නොකර කියන කතාවද කියලා අහනවා. ඉතින් මෙයා කියනවා, ස්වාමීනි වැදගත් වෙන්නේ නම් කට්ටිය එකතු වෙලා සාමූහිකව සාකච්ඡා කළ කරන කතාව. ඔය පිරිස එකතු වෙලා නුවණින් එක්තෝ කතා කළා කියන කතාවද වැදගත් වෙන්නේ? ඔය පිරිස එකතු වෙලා නුවණින් තොරව කියන කතාවද වැදගත් වෙන්නේ? තරුණය කියනවා, ස්වාමීනි වැදගත් කාරණේ නම් ඒ පිරිස එකතු වෙලා නුවණින් යුක්තව කරන කතාවයි. ඒ පිරිස එකතු වෙලා නුවණින් විමස විමසා බලා කරන කතාවද වැදගත් වෙන්නේ? ඒ පිරිස එකතු වෙලා නුවණින් නොවිමසා කරන කතාවද වැදගත් වෙන්නේ? ස්වාමීනි වැදගත් වෙන්නේ නම් පිරිස එකතු වෙලා නුවණින් විමස විමසා බලා කරන කතාවයි. එහෙමනම් තරුණේ ඔය පිරිස එකතු වෙලා අර්ථ සහිත කතාවද වැදගත් වෙන්නේ? ඒ පිරිස එකතු වෙලා අනර්ථ වූ කතාවක් කරනවා නම් ඒකද වැදගත් වෙන්නේ? ඉතින් කියන ස්වාමීනි වැදගත් වෙන්නේ මේ පිරිස එකතු වෙලා කරන අර්ථ සහිත කතාව. එතකොට අන්න එහෙමනම් ඔය පොක්කර සාති කියාවු කතාව. මොකද්ද පොක්කර සාති කිව්වේ? පොක්කර සාති කිව්ව ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියනවා, මේ මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියපු ශ්‍රේෂ්ඨ ඥාන උපදවාගෙන තියෙනවාය කියලා. මොන්න කොහේ කරන්නද? ඔව නිකන් විහිළු කතා. ඔවා නිකන් කියන්නම් වාලේ දොඩෝන කතා. නමුත් ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනකොට ඔක්කොම හිස් කියලා ඔය කියනවා. බුදුරජාණන් වහන්සේ යනවා, ඒ පොක්කර සාතිගේ ප්‍රකාශය කට්ටිය පොදුවේ එකතු වෙලා කරුණු සහිතව සම්මුති කරගත් එකක්ද, එහෙම සම්මුතියකින් තොර එකක්ද කියලා ඇහුවා. අනේ ස්වාමීනි, ඒක සම්මුතියකින් තොර එකක්. නුවණින් විමසා කරන වචනයක්ද ඒ කතා කළේ? නුවණින් නොවිමසාද කියලා අහනවා. ස්වාමීනි, මේ කතාව කරලා තියෙන්නේ නුවණින් නොවිමසා, නුවණින් විමසීමසා කරන කතාවක්ද ඒ තියෙන්නේ? එහෙම විමසීමකින් තොරව කරන කතාවක්ද? ස්වාමීනි, ඔය කරලා තියෙන විමසීමකින් තොරව අර්ථවත් කතාවක්ද කියලා තියෙන්නේ අනර්ථ කතාවක්ද? ස්වාමීනි, මේ කතාව අනර්ථ කතාවක්. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වචනයක් කියන ඒ වෙලාවේ, තරුණය ඔය පුද්ගලයා, කවුද ඒ පුද්ගලයා කියන්නේ? පොක්කර සාති. ඔය පොක්කර සාති ඉන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංචන නීවරණේ බැසගෙන මේ නීවරණ පහ තුලයි ඔය පුද්ගලයා ජීවත් වෙන්නේ. ඔය පුද්ගලයා ওই නීවරණ පහට සම්පූර්ණයෙන්ම අහු වෙලා ඉන්න කෙනෙක්. ඔය පුද්ගලයා ඒකෙ වෙලිච්ච කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් කොහොමද මනුෂ්‍ය ස්වභාවයේ ඉක්මවාගේ උත්තරීතර ඥාන සාක්ෂාත් කරන්නේ. එහෙම කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. කියනම් තරුණය පංචකාම ගුණ තියෙනවා. ඒ තමයි ඇහෙන් දකින ප්‍රේමනාප රූප, කණෙන් අසන ප්‍රේමනාප ශබ්ද, නාසයෙන් දැනගන්න ප්‍රේමනාප ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රේමනාප රස, කයට දැනෙන ප්‍රේමනාප පහස කියලා පහක් තියෙනවා. ඔය පුද්ගලයා ඔය පහ තුල ඉන්නේ. කවුද මේ පුද්ගලයා? පොක්කර සාති ඔය පහ තුල ඉන්නේ. පංචකාම ගුණයෙන් බැහිච්ච, පංචකාම ගුණේ බසගත් සිත් ඇති, පංචකාම ගුණයෙන්ම සතුටේ ඉන්න, පංචකාම ගුණයෙන්ම ආස්වාදයක් ලබන ඔය පුද්ගලයාට නම් මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය දෙයක් ලබා ගන්නට නම් හම්බ වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා හරි ලස්සන කතාවක්. මේ වගේ කතාවක් මම මේ පැහැදිලිව මේ බලන්න හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. දැන් කියනවා තරුණයේ බලන්න ගින්දර ගැන. ගින්දර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තනකොළ, රොඩු, ලී ආදී එකතු කොල්ලා උපදවන ගින්න. අනිත් එක තමයි ඒවයින් තොරව තියෙන ගින්න. බුදුරජාණන් වහන්සේ අහනවා මේ ගිනි දෙකෙන් නියම විදියට පිරිසිදු බබලන්නේ කෝකද? තනකොළ ආදියෙන් හටගන්න ගින්නද? ඒවයින් තොරව උපද්දවන ගින්නද? ඒවයින් තොරව උපද්දවන ගින්නයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය කවදාවත් තනකොළ ආදියෙන් හටගන්න ගින්නකින් තොරව ගින්නක් ඉර්ධිමත් කෙනෙකුට ඇර වෙන කෙනෙකුට උපද්දවන්න බෑ. මට මේක කිව්ව මතක් වුණේ එක භික්ෂුනාසී නමක් හිටියා මහක කියලා. මහක මේ වගේ පායන කාලෙක මච්චිකාසණ්ඩ කියන ගමේ චිත්ත කියලා ගෘහපතියෙක් අනාගාමී උපාසක කෙනෙක් වාසය කළා. ඉතින් දාන දෙන්න භික්ෂුන් වහන්සේලාව දානට වඩම්මගෙන ගියා. දැන් ගිනි කට්ට අවුව. මේ අවුවේ මේ භික්ෂුන් වහන්සේලා දැන් යන සෙරපුත් නැති වැලි රත් වෙලානේ අවුවට. වැලි රත් වෙලා දැන් මහතෙරුන් වහන්සේලා නිකන් උඩ පැන වගේ යන්නේ දැන් ශස්නි වැඩි. ඉතින් මේ පිටිපස්සෙන් යන පොඩි හාමුදුරු කෙනෙක් මහක. උන්වහන්සේ අහනවා අර ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි අවු සැරයි නේද? පොඩි නම අවු නම් හරි සැරයි කිව්වා. ස්වාමීනි වැල්ල රත් වෙලා නේද? ස්වාමීනි වැල්ල රත් වෙලා. ස්වාමීනි මං අවුව මේ නැති කළා දාන්නද කියලා කිව්වා. බොහොම හොඳයි කිව්වා. අමේ වැල්ලේ රස්නේ අඩු කළා දාන්නද කියලා කිව්වා. බොහොම හොඳයි කිව්වා. දැහි බින්දු එකක් දෙකක් වැටෙන්න සලස්සන්නද කියලා කිව්වා. බොහොම හොඳයි කිව්වා. ඒ මොහොතේ ටිකක් වෙලා යනකොට අවුව නෑ. බලාකුලක් ඇවිල්ලා ඇහිලා ගියා. පොළොව සිසිල්ුණා. දැහි බින්දු එකක් දෙකක් වැටෙනවා. දැන් ඉතින් ඔන්න විහාරෙට කුටි වලට වැඩියා. එකන් ගියා. එකන් ගිහලා ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රශංසා කළා. ප්‍රශංසා කළේ කොහොමද? ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා මහක ඔබ පොඩි නමක් වෙලා බොහෝම උපස්ථානයක් මේ කළේ. බොහෝම හොඳයි කියලා පින්දීලා කුටි වලට වැඩියා. දැන් චිත්ත ගෘහපතියට ආසා හිතුණා මේ ස්වාමීන් වහන්සේගෙන් තවත් මොනවා හරි ප්‍රතිහාරයක් බලන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කුටියට ඇරලවන්න ගියා. ගිහලා චිත්ත ගෘහපතිය කියනවා අනේ ස්වාමීනි මට ඉර්ධි ප්‍රතිහාරයක් පෙන්වනවද? හොඳයි කිව්වා. චිත්ත ගෘහපතිය පරෝගණ ඉච්ඡා සුදු සලුව. කිව්වා එහෙනම් උපාසක මහත්තයා මම දැන් කුටියට යන්නම්. මං කුටියට ගිහලා දොර වහ ගත්තාම ඔබ ඔය සලුව මේ මිදුලේ තියන්න, මිදුලේ සලුව දිග අරින්න කිව්වා. දිග ඇරියා. අර තනකොළ ටිකක් තියෙන අර වේලිච්ච තනකොළ ටික අරගෙන ඇවිල්ලා මේ සලුවට ගොඩක් ගහන්න කිව්වා. ගොඩක් ගැහුවා. දැන් බිම සුදු සලුව වෙලලා ගොඩක් ගැහුවා. ස්වාමින් වහන්සේ කුටිය ඇතුළට ගියා. දොර ලොක් කරගත්තා. ටිකක් වෙලා යනකොට කීන් ගිනි දෙල්ලක් එනවා යතුරු සුදුරින්. දොරේ ලොක් එකේ යතුරු සිදුර තියෙන්නේ. ඒකෙන් හීන් ගිනි දෙල්ලක් එනවා අර සලු උඩ තියෙන පිදුරු කොටේ. ඇවිල්ලා එකපාරට ගිනි ඇවිලුණා එක. ගිනි ඇවිල්ලා ඉවර වුණා. සුදුරෙද්දට මුකුත් වෙලා නැහැ. ඊට පස්සේ චිත්ත ගෘහපතිය මේ සුදුරෙද්ද ගසනවා. ස්වාමීන් වහන්සේ දුර අරගෙන ආවා එළියට. ඇවිල්ලා hina වුණා. hina වෙලා උපාසක මහත්තයා ඇද්ද දැන් කියලා. අනේ ස්වාමීනි බොහෝම ඇති. ඔබ වහන්සේ බොහෝ කාලයක් මේ මච්චිකාසණ්ඩ කියන ගමේ වැඩ ඉන්න. ඔබ වහන්සේට බොහෝ කාලයක් ඔබ වහන්සේ වැඩ ඉන්න එක මම උපස්ථාන කරනවා. මේ අද අපි පරිවර්තනය කළ මේව කරපු සංවිතනික පොතේ තියෙනවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ එදාම පාසිවුරු කුටියස් කරලා පාත්‍රෙ තරම් පිටත් වෙලා ගියා. කවදාවත් දැක්කේ නැහැ. බලන් ලාභ සත්කාර අතාරින්න කාලේ රහතන් වහන්සේ ළමක්. එතකොට මේ ඉර්ධිමතුන්ට කරන්න පුළුවන් එකක් මම මේක කිව්ව මතක් වුණේ මට ඒක. ඉතින් කිව්ව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණයේ මේ ඉර්ධිමතුන්ගේ විශයක් කියනවා ඒක. ඊට පස්සේ කියනවා තරුණයේ ඊටත් වඩා මේක මේ වගේ එකක් කියනවා තරුණයේ මේ ලෝකේ තියෙන ප්‍රීති දෙකක් සතුටු දෙකක්. සතුටු දෙක අතරේ මේ පංචකාම ගුණ රූප බලලා, ශබ්ද අහලා, ගඳ සුවඳ ආග්‍රහණය කරලා, රසවත් කෑම කාලා. එතකොට මේක අහගන්නේ මේ හොඳ කාරණාව. ඇහෙන් රූප බලලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ආග්‍රහණය කරලා, දිවෙන් කෑම කාලා, රසවත් කෑම කාලා, කයට ස්පර්ශය ලැබෙන සතුටක් විඳිනවනේ ලෝකයා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කියන තරුණයේ ඒ සතුට හරියට මේ දර කෑලි ඔක්කොම එකතු කරලා උපද්දවන ගින්න වගේ කියලා. ඒ සතුට. ඊට පස්සේ කියනවා තරුණයේ මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච මේ සිත සමාධිමත් කිරීමෙන් උපද්දවන සතුට තනකොළ රුඩු නැති ගින්න වගේ කියනවා. සිත සමාධිමත් කිරීමෙන් ඇතිවන සතුට තනකොළ රොඩු වලින් උපදවන ගින්න වගේ නෙමෙයි, තනකොළ රොඩු රහිත වූ පිරිසිදු දිලිසෙන ගින්න වගේ කියනවා අර සතුට කියලා කියන බුදුරජාණන් වහන්සේ කියනවා තරුණය ආංගේ ප්‍රීතිය කාමයෙන් වෙන් වෙච්ච, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච අන්නේ ප්‍රීතිය විතක්ක විචාර ප්‍රීති සුඛ එකක් ඒකග්ගතාවයෙන් යුතු පළවෙනි ධ්‍යානයේ තියෙනවා කියනවා. ඒ ප්‍රීතිය තියෙනවා දෙවෙනි ධ්‍යානයේ. ඒ වගේම තුන්වෙනි ධ්‍යානයේ ප්‍රීතිය සතුට ඇති කරගන්න පුළුවන්. හතරවෙනි ධ්‍යානයේ හිතේ සන්තෝෂය ඇති කරගන්න පුළුවන්. ඒ සන්තෝෂය අර ගුරුහුසු සන්තෝෂයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අහනවා සුභ කියන තරුණයාගෙන්, තරුණය මේ බ්‍රාහ්මණයන් මේ පින්කම් කිරීමට උවමනා කරන, මහත්ඵල වෙන්න උවමනා කරන කරුණු පහක් කිව්වා. සත්‍යය, තපස, බ්‍රහ්මචර්ය, වේද පාඨ අධ්‍යයන කිරීම, ත්‍යාග. මේ පහෙන් මේකින් ප්‍රධානම දේ හැටියට ඒ බ්‍රාහ්මණය උගන්වන්නේ මොකද්ද කියලා. තිමයා කියනවා ස්වාමීනි මේ බ්‍රාහ්මණය උගන්වන්නේ මේකේ ප්‍රධානම දේ හැටියට ත්‍යාගය, දන් දීම. බුදුරජාණන් වහන්සේ කියන ඒ වුණාට තරුණය දැන් බ්‍රාහ්මණයන්ගේ දානයකට ඔන්න බමුණු දෙන්නෙකුට ආරාධනා කරන බමුණන්ට ඔන්න බ්‍රාහ්මණයෝ දානේ වන්දනන්න කියලා ගෙදරකට එනවා. ආවට පස්සේ එක බමුණෙක් කල්පනා කරනවා මේකේ මට තමයි ලැබෙන්න ඕනේ හොඳම කොටස. මට තමයි ලැබෙන්න ඕනේ මේකේ තියෙන හොඳම කෑම ටික. මට තමයි ලැබෙන්න ඕනේ මේකේ තියෙන හොඳම බීම ටික. මට තමයි ලැබෙන්න ඕනේ මේකේ තියෙන හොඳම පළතුරු ටික කියලා කල්පනා කර කර ඉන්නවා. ඉන්නකොට ඒක යාට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙනව වෙන එක්කෙනෙකුට. ලැබෙනකොට මොකද වෙන්නේ? අරයාගේ හිතට සතුටක් ඇති වෙන්නේ නැහැ. එයාගේ හිතට ඇති වෙන්නේ අමනාපයක්. එයා කිපෙනවා. බුදුරජාණන් වහන්සේ ආන අර තරුණයාගේ බ්‍රාහ්මණය එතකොට කිපුණොත්, අසතුට වුණොත්, එතකොට එබඳු දානයක විපාක හැටියට බ්‍රාහ්මණයන් මොකද්ද කියන්නේ? ඉතින් කියනවා ස්වාමීනි අනේ බ්‍රාහ්මණය දාන දෙන්නේ නම් මේ කේක්කිනාව කේන්ති ගස්වන්න හිතලා නෙවෙයි. දාන දෙන්නේ බ්‍රාහ්මණය අනුකම්පාවෙන්. අනුකම්පාවෙනුයි දාන දෙන්නේ. එහෙනම් කියන එහෙනම් මේ පින්කම් වලට වැදගත් වෙන්නේ, දැන් ඔබ කිව්ව වැදගත් වෙන්නේ පින්කම් වලට දානේ කියලා. නමුත් දැන් එහෙනම් දැන් බැලින්නම් පින්කම් වලට වැදගත් වෙන්නේ දානේ නෙවෙයිනි. මොකද්ද? අනුකම්පාවනි. බුදුරජාණන් වහන්සේ කියන එහෙනම් පින්කම් වලට වැදගත් වෙන්නේ හයවෙනි කාරණේ. එහෙනම් දැන් ඔබ කිව්ව කරුණු පහයි. සත්‍ය, තපස, බ්‍රහ්මචර්ය, වේද පාඨ හැදෑරීම, දානේ, ත්‍යාග කියලා. දැන් ත්‍යාගයට වඩා මේකේ මුලයි කිව්වා ආනුකම්පාව. එහෙනම් මේක හයවෙනි කාරණේ වෙන්න ඉපෑ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා හරි එහෙනම් බ්‍රාහ්මණයා ඔය කියන කරුණ පහම ගම්මු. මොකද්ද ඒ කරුණ පහ? සත්‍යය, තපස, බ්‍රහ්මචර්ය, වේද පාඨ අධ්‍යයනය, ත්‍යාගය. දැන් කියන්නේ එහෙනම් මේ පහ වැඩිපුර තියෙන්නේ ගිහියන් තුලද බහුල වශයෙන් තියෙන්නේ පැවිද්දන් තුලද කියලා මේ බුදුරජාණන් වහන්සේ ඇහුවා. එතකොට අරය කියනවා ස්වාමීනි මේ පහ වැඩිපුර තියෙන්නේ පැවිද්දන් තුල මිසක් ගිහියන් තුල නෙවෙයි. ස්වාමීනි ගිහි ගෙදර ගත කරන අයට හරියට වැඩ කටයුතු බහුලයි. ඒ නිසා නිතරම න සතතං සමිතං සච්චවාදී යමතිසේම ඇත්තම කියන්න වෙන්නේ නැහැ. නමුත් පැවිද්දන්ට එහෙම නෙමෙයි, පැවිද්දන්ට වැඩ කටයුතු අඩුයි. ඒ නිසා ඇත්ත කියලා ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඊට පස්සේ කියන්නේ ස්වාමීනි ගිහි ගෙදර කටයුතු හරියි අධිකයි. ඒ නිසා හැමදාම තපස් කරන්න පුළුවන් කම නැහැ. පැවිද්දන්ට වැඩ කටයුතු නැහැ, තපස් රකින්න පුළුවන්. ස්වාමීනි ගිහි ගෙදර කටයුතු හරියි, වැඩ කටයුතු අධිකයි, අවිවේකයි, වැඩ කටයුතු වැඩි, බැඳීම් වැඩි. ඒ නිසා හැමදාම බ්‍රහ්මචාරී වෙන්න බෑ. නමුත් පැවිද්දන්ට එහෙම නැහැ, පැවිද්ද ඔක්කොම අතහැරලා ඉන්නේ, හැමදාම බ්‍රහ්මචාරී වෙලා ඉන්න පුළුවන්. ස්වාමීනි ගිහි ගෙදර ඉන්න මේ වැඩ කටයුතු හරියි, අධිකයි, බහුලයි, වැඩ වැඩි. ඒ නිසා හැමදාම ඔය වේද පාඨ ඉගෙන ගන්න අවස්ථාව නැහැ. පැවිද්දන්ට එහෙම නෙමෙයි, හැමතිස්සෙම ඉගෙන ගන්න පුළුවන්. ස්වාමීනි ගිහි ගෙදර වැඩ කටයුතු වල නිසා තමන්ගේ ප්‍රයෝජනෙටයි හම්බ කරනවා ඉවර වෙන්නේ. ඒ නිසා දන් දීමත් ගියයට එච්චරම කරන්න බෑ. පැවිද්ද තමයි කියන එකත් වැඩිපුර කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එතකොට තරුණය ඔය පහ මතක තියාගන්න කිව්ව ඔය පහ. ඔය පහේ ප්‍රධානම දේ බවට පත් වෙන්නේ සිත. ප්‍රධානම දේ බවට පත් වෙන්නේ සිත. චිත්ත සාහං ඒති පරික්කාරය වදාමි. මේක තමයි ප්‍රධානම දේ බවට පත් වෙන්නේ සිත. යදිදං චිත්තං අවේරං අභ්‍යාපජ්ජං තස්ස භවනාය. වෛර රහිත, වෛර නැති, තරහ නැති මෙත් සිතක් වඩනවද? ඔය පහට ප්‍රධාන වෙන්නේ ඒක කිව්වා. අර අනුකම්පාව අහගත්ත බුදුරජාණන් බලන්න උන්වහන්සේ ලස්සනට මේ පුද්ගලයා මේ වහලා තිබිච්ච දේවල්, සැඟවිච්ච දේවල් මතු කරලා ගන්නවා වගේ මේ කතාවෙන් උන්වහන්සේ මේ ජීවිතයට වමනා කරන මූලික කරුණු මතු කරලා ගන්නවා. උන්වහන්සේ දේශනා කළා තරුණය, ඒ නිසා ඔය පහට වැදගත්ම වෙන්නේ හිත. හැබැයි ඒ හිත වෛර නැති, තරහ නැති, මෛත්‍රිය දියුණු කරන හිතක් වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තරුණය මේ මාගේ ශාසනයේ භික්ෂුව ඇත්ත කෙනෙක් කෙනෙක්. ඒකෙනා මේ ඒ සත්‍යවාදීකම නිසා හරි සතුටක් ලබනවා. ජීවිතේට අර්ථය ලබනවා. ධර්මයෙන් ඇති කරන ප්‍රමුදිත බවක් ලබනවා. කුසල් සහිත ප්‍රමුදිත බවක් ලබනවා. ඒකට මුලත් සිත කියලායි මං කියන්නේ. ඒ නිසා ඒ සිත වෛර නැති, තරහ නැති, මෛත්‍රී දියුණු කරන හිතක්. ඇයි එහෙම තිබුණොත් ඉතින් ඇත්ත කියන්නේ? වෛර, තරහ, ක්‍රෝධ, කෙලෙස් තියෙන නම් ඒ හිතේ එයා ඇත්ත බොරුවෙන් වහලා ලාභයක් උපද්දවන්නේ නැද්ද? උපද්දවනවා. එක්ක ඇත්ත යට කරනවා. මොනවා හරි කරනවා. සත්‍යවාදී වෙන්න මෙච්චිතෝනි. අනුබල මෛත්‍රිය. ඊළඟට කියනවා තරුණය මාගේ ශාසනයේ භික්ෂුව තපස්සි. හොඳට තපස් රකින්න කෙනෙක්. තපස් රකින්නවා කියලා කියන්නේ මේ එයා මේ ජීවිතේ සැපට නෙමෙයි පුරුදු කරලා තියෙන්නේ. ජීවිතේ පුරුදු කරලා තියෙන්නේ පැවිද්දකට උවමනා කරන ආකාරයේ විරාගී චරණයකට. ඉතින් මේ තපස්සි. ඒකටත් මුල් වෙන්නේ සිත කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා තරුණේ මාගේ ශාසනයේ භික්ෂුව බ්‍රහ්මචාරී. බ්‍රහ්මචාරී කියන්නේ ඔව් පාරිශුද්ධ වූ චරිතයක් තියෙනවා. මේ චරිතය නිසා එයා සතුටක් ලබනවා. එයා ඒ බ්‍රහ්මචාරී ජීවිතය තුළින් මහත් සන්තෝෂයක්, ප්‍රමුදිත බවක්, සන්තෝෂයක්, ප්‍රීතියක් ලබනවා. ඒකට මුලක් සිත කියනවා. සිත කියනවා ඒකට මුලක්. ඊළඟට කියනවා මාගේ ශාසනයේ භික්ෂුව ධර්මයේ හොඳට සජ්ජායනා කරනවා. සජ්ජාය බහුලෝ සජ්ජායනා කරනවා. නිතර නිතර ධර්මයේ කියනවා, ධර්මයේ පාඩම් කරනවා. එතකොට සතුටක් ලබනවා. ඒකටත් මුල හිත. ඊළඟට මාගේ ශාසනයේ ත්‍යාගය තියෙනවා. ත්‍යාගය දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයක භික්ෂුවකට තියෙන ත්‍යාගය මොන ත්‍යාගද? ආමිෂ ත්‍යාගයද? ධර්ම ත්‍යාගයද? ධර්ම ත්‍යාගය තියෙන්නේ. ඉතින් ඒකෙදී දැන් බලන්න මේ සිතක් දියුණු කරන එකේ විපාක ගැන තේරුම් ගන්න ඕන නම් මේ පින් සිත දියුණු කරපු උතුමන් බිහි වෙච්ච නිසා ලෝකෙ සැප විඳපු හැටි බලන්න ඕන නම් විමාන වස්තු කියවන්න ඕනේ. ඒකේ තියෙනවා මේ සිල්ලතුන්ට ගුණෝතුන්ට අපුපස්ථාන කරලා කරගත්තු පින්. දැන් අපි ගමු අපේ ඥාතීන් කවුරු හරි මේ ගිහිල්ලා ඉන්නවා. දැන් එයා පෙරේත ලෝකේ. දැන් එයාට පින් දෙන්න ඕනේ. එතකොට අපි කවුද හොයාගන්නේ? සිල්ලතුන් වහන්සේලා. එතකොට සිල්ලතුන් වහන්සේලාට දීම තුල ඒ ලබා ගන්න පිරිසේ සීලයෙන් යුක්ත නම්, සම්මාදිට්ඨියෙන් යුක්ත නම්, ගුණයෙන් යුක්ත නම් ඒ දානි දුන්නේ සැනින් පිනක් උපදින්නේ නැද්ද? පිනක් උපදිනවා. ඒ උපන්න පින අරගලන්ට අනුමෝදන් කරන්න බැරිද? පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඔක්කොටම මුල වෙන්නේ සිත. වෛර නැති, තරහ නැති, මෛත්‍රිය වැඩුණු සිත. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසා මේ සිතම තමයි මේක දී ප්‍රධාන. දැන් මෙයාගේ බලන්නේ සුබ තරුණයා ටික ටික ධර්මයෙන් ලස්සන. ඊට පස්සේ මෙයාට එක පාට මතක් වුණා සිත ගැන. මතක් වෙලා කියනවා මේ සිත දියුණු කරපු අය ගැන. ස්වාමීනි මං අහලා තියෙනවා ඔබ වහන්සේ දන්නවා කියලා බ්‍රහ්ම ලෝකේ උපදින මාවත. බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් ක්‍රමේ ඔබ වහන්සේ දන්නවා කියලා මං අහලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා තරුණය මේ නලකාර කියන ගම ළඟද තියෙන්නේ ඈතද? ඉතින් කියනවා ස්වාමීනි මේ නලකාර කියන ගම තියෙන්නේ මේ ළඟ. මේ ළඟම තියෙන ගම කියනවා. ඉතින් කියන තරුණය මේ ওই නලකාර ගමේ පුද්ගලෙක් ওই ගමේම ඉපදිලා ඒ ගමේම වයසට ගිහිල්ලා ගමේම වැඩිලා ඉන්නවා. එතන මේ පුද්ගලයාගෙන් කවුරු හරි ඇහුවොත් නලකාර ගමට යන පාර එයාගේ දිව පැටලෙයිද කියලා ඇහුවා. දිව පැටලෙයිද? නෑ. වටපිට බල බල කෙන්දිගායිද? නෑ. එයාට මොකක්ද ඇති වෙන්නේ? ඉතා පහසුවෙන් එයාට මාර්ගය කියලා දෙන්න පුළුවන්. එයාට කිසි පටලැවිල්ල ප්‍රමාදයක් ඇති වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා තරුණේ ඒ නලකාර ගමේ ඉපදිච්ච පුද්ගලයාට ඒ ගමේ තියෙන පාරවත්තුවල් ගැන කිසි අතරමං වීමක් නෑ. හැබැයි ඒ පුද්ගලයාට වුණත් යම් වෙලාවක අතරමං වෙන්න වචන පැටලෙන්න ඉඩ තියෙනවා. කියාගන්න බැරුව යන්න ඉඩ තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේට එහෙමවත් පැටලෙන්නක් වෙන්නේ නැහැ කිව්වා. බඹලෝ ගැන කියනවා තථාගතයන් වහන්සේට බ්‍රහ්ම ලෝකය ගැනත් බ්‍රහ්ම ලෝකයට යන පාර ගැනත් කිසි අවුලක් නැහැ කියනවා. මොදෙර දන්නවා කියන තරුණේ මම දන්නවා මම බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයන් ගැන මම දන්නවා. බ්‍රහ්ම ලෝකේ ගැන දන්නවා. බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය ගැන දන්නවා. ඊට පස්සේ නානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙනම් මට බ්‍රහ්ම ලෝකයට යන්න මාර්ගය කියා දෙන්න. එහෙනම් බලන්නකෝ මේ ඒකාන්තී මිනිස්සු මේ අපිට වඩා හරි දියුණු වෙනනේ. දැන් කාලේ දිව්‍ය ලෝක ගැන කිව්වම බයිනවා මිනිස්සු. මොන දිව්‍ය ලෝකද කියලා අහනවා. කොහේ යන්නද කියලා නෝවා. ආය ආයමත් මෙහෙ එන්න කියනවා. බලන්නේ කොයිතරම් වෙනසක්ද කියලා මේක. අනේ ස්වාමීනි මට බඹලු යන්න පාර එහෙනම් කියන්නේ කියන. එතකොට එහෙනම් මේ සුබ කියන තරුණයා ගිහි ගෙදර හිටියට එයා කැමති මරණින් මැත්තේ කොහේ යන්නද? බඹලු යන්නනේ. අපිට ලංකාවෙන් කී දෙනෙක් හොයා ගන්න පුළුවන් දේවගේ මත තියෙන. කොච්චර අඩුද? අපේ අය මොනවද කියන්නේ? අපේ අය කියන්නේ මම මේ ඉඩකඩන් වතු පිටි වැව්වේ. දාල යන්න නෙවෙයි. මම මේ මහන්සි වෙලා මේ ගොඩ නැගිලි හැදිවේ. අත්තරින්ද නම් නෙමෙයි බලාපල්ලා මම මලත් ආපහු එනවා. එතකොට බලන්න මේ අවබෝධයෙන් යුක්තයිද අවබෝධයෙන් තොරයිද? අවබෝධයෙන් තොරයි. ලාමකයිද ශ්‍රේෂ්ඨයිද? ලාමකයි. ආදීනව දකින්න කෙනෙක්ද ආදීනව නොදකින්න කෙනෙක්ද? ආදීනව නොදකින්න කෙනේ. සාර්ථක කරගනීද අසාර්ථක කරගනීද? අසාර්ථකයි. ඇයි හැමතිස්සෙම හිතේ තියෙන්නේ මොකද්ද? මේවා මං හදපු දේවල්. මම මේ වැල්වේ. මමයි මේ වතුර දෑවේ. මමයි මේවා මෙහෙම කළේ. මමයි මේ ගඩොල් කැපුවේ. මමයි ගඩොල් බැන්දේ. මෙහෙම කී කිඳලා කියනවා මේවා මං කළේ දාල යන්න නෙවෙයි. බලන්න ඊට වඩා කොච්චර ඉදිරියෙන් ඉන්නවද කියලා මේ මිනිස්සයා. මෙයා කියනවා නේ ස්වාමීනි මට එහෙනම් කියා දෙන්න බඹලුවට යන්න. බලන්න කොයි විතරම් මේ වගේ අය තමයි මේකෙන් ඉක්මනට මේ ජීවිත අවබෝධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් තරුණිය අහගන්න මං කියා දෙන්නම් කියනවා බඹලුවට යන්න. ඔන්න දැන් බලන්න දිවී ලෝකේ යන කෙනෙකුට අපි දන්නා විස්තරේ හොඳට තිසරණේ පිළිහිටලා පංචශීලිය ආරක්ෂා කරගෙන ශ්‍රද්ධාවෙන් යුක්තව සිල්වත් වෙලා දන් දෙනවනම් බණ භාවනා කරනවනම් ධර්මය හැසිරෙනවනම් එයා මරණින් මත්තේ දිවියෙන් අතරට යනවාමයි. එතනින් බඹලුවට යන්නත් මෙන්න මාර්ගය තියෙනවා. කොහොමද බඹලුව යන කෙනෙකුට? කියනවා පින්වත් තරුණේ මෙන්න මෙහිමයි බඹලුව යන්නේ. තරුණය බඹලුව යන්නේ මෙහිමයි. කොහොමද? භික්ෂුව මෛත්‍රී සිතක් ඇති කර ගන්නවා. ඉස්සෙල්ලා මොකක්ද ඇති කරගන්නේ? මෛත්‍රී සිතක්. මෛත්‍රී සිත ඇති කර ගන්නවා වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සූසේ ජීවත් විත්වා, සාන්ත සුවේටපත් විත්වා කියලා මෛත්‍රී සිතක් ඇති කර ගන්නවා. ඇති කරගෙන එක දිශාවකට පතුරු වුණා ඉස්සෙල්ලාම. දිශාවකට අපි ගත්තොත් ඔන්න ඔව් තමන් දිශා කියලා කියන්නේ පැති. දැන් සාමාන්‍ය මේ ලෝකයේ අපි පැති කියන පැති 10ක් තියෙනවායි කියලා. මොකද්ද මේ පැති 10? උතුර, උතුරු අනු දිශාව, නැගෙනහිර, නැගෙනහිර අනු දිශාව, දකුණ, දකුණු අනු දිශාව, බටහිර, බටහිර අනු දිශාව, උඩ දිශාව, යට දිශාව. එතකොට මේක තමයි දස දිශා. ඉතින් මේ දස දිශාවේ එක එක දිශාවන් තෝරගෙන කෙලවරක් නැහැ මේ දිශාවේ. දැන් මේ උතුරට ගියන් පස්සේ උතුරේ දිශාවේ කෙලවරක් නැහැ. දැන් පොළොව නෙමෙයි අල්ලන්නේ අපි. දිශාව අල්ලන්නේ. කෙලවරක් නැති පැත්තක් සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දිශාවට කොහොමද මේ කරන්නේ? ඒක හරියට මේ වගේ කියනවා. ඔන්නේ ශක්තිමත් පුරුෂේ හත් ගෙඩියක් අතට ගන්නවා. හත් ගෙඩියක් අරගෙන උතුරු දිශාවට බලාගෙන පිඹිනවා. එතකොට මේ හත් පිඹින ශබ්දය යන්නේ කොයි පැත්තටද? උතුරු දිශාවට. ඊට පස්සේ උතුරු අනු දිශාවට හැරිලා පිඹිනවා. එතකොට ශබ්දය යන්නේ කොයි පැත්තටද? උතුරු අනු දිශාවට. ඊට පස්සේ නැගෙනහිර පැත්තට හැරිලා පිඹිනවා. එතකොට ශබ්දය යන්නේ කොයි පැත්තටද? නැගෙනහිර දිශාවට. නැගෙනහිර අනු දිශාවට හැරිලා පිඹිනවා. එතකොට ශබ්දය යන්නේ කොයි පැත්තටද? නැගෙනහිර අනු දිශාවට. දකුණු දිශාවට හැරිලා පිඹිනවා. එතකොට ශබ්දය යන්නේ කොයි පැත්තටද? දකුණු දිශාවට. එතකොට ශක්තිමත් මිනිස්සේ කිසි වෙහෙසක් නැතුව මේ හත් ගෙඩියකින් පිඹගෙන යනවා වගේ මේ කිනා මොකද කරන්නේ? මෛත්‍රී සිත ඇති කරගෙන ඒ දිශාවන් වලට මෛත්‍රී සිත පතුරු වුණා. ඒ දිශාවන් වලට මෛත්‍රී සිත පතුරු වුණා. මෛත්‍රී සිත පතුරෝලා පතුරෝලා පතුරෝ පතුරෝ පතුරෝ ඉන්නකොට මෙයාගේ හිතේ මෙත් සිත පැතිරවීම හේතුවෙන් මෙයාගේ හිතේ සංසිඳෙනවා. මෙත් සිත පැතිරවීම හේතුවෙන් මෙයාගේ හිතේ ප්‍රීතිය ඇති වෙනවා. මෙත් සිත පැතිරවීම හේතුවෙන් මෙයාගේ හිතේ චිත්ත සමාධිය ඇති වෙනවා. මිච්ඡිත පැතිරවීමේ විපාක වශයෙන් මරණින් මතු බ්‍රහ්ම ලෝකේ උපදිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දන් පාරවලදී කොයිතරම් මේ ජීවිතය අවබෝධ කරපු අවබෝධයෙන්ම ධර්ම දේශනා කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක්ද? ඊට පස්සේ කියන තරුණේ එහෙම නැත්තම් කරුණාසිත වුණත් පුළුවන්. අනුකම්පාව. අනේ මේ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, සාන්ත සුවයටපත් වෙත්වා. අනුකම්පාව. අනුකම්පාව තියෙනවා. අනුකම්පාව වතුරවන්න කියන දිශාවල් 10ටම. එතකොට මේ කරුණා සමාධියේ දිනු කරගෙන යනකොට ඒ කරුණාව හේතුවෙන් එයා යනවා මරණින් මතු බඹලෝ උපදින. එහෙම නැත්තම් ඕනනම් වඩන්න පුළුවන් කියන මුදිතා. මුදිතා කියන්නේ සතුට. අනිත් අය දිනු වෙනවට තියෙන සන්තෝෂය. තව කෙනෙකුට හරියනවට තියෙන සන්තෝෂය. අනේ මේ සියලු දෙනා කායික සුවෙන් සුවපත් වෙත්වා, මානසික සුවෙන් සුවපත් වෙත්වා. ලැබුවා වූ යම් ගුණයක් ඇද්ද ඒ ගුණේ දියුණු වේවා. මේ පිරිස තුල යම් සතුටක් ඇද්ද ඒ සතුට වර්ධනය වේවා. මේ පිරිස තුල තියෙනා වූ යම් කිසි භවභෝග සම්පත් ඇද්ද ඒ භවභෝග සම්පත් වැඩි වේවා. මේ පිරිසතුල යම් ධන දහන්නේ ඇද්ද ධන දහන්නේ දියුණු වේවා. ඥාන බල වීරිය වැඩි වේවා. මේ මොකද්ද මේ හිතන්නේ? මුදිතා සතුට. මුදිතාවට විරුද්ධ එක මොකද්ද? සුවකල නොහැකි රෝගය. ඔව් ඒක සුවකල හැකි. නමුත් බොහෝ දෙනෙකුට සුව කරගන්න බෑ. ඒ මොකද්ද? ඊර්ෂ්‍යාව. මුදිතාව නැත්තම් තියෙන අනුන්ගේ දියුණුව බලලා සතුට වෙන්න බෑ. ඒක බලලා ඕගොල්ලෝ ඔහොම හිටියට මෙහෙමයි හිටියේ කලින්. දැන් ඕම හිටියට කලින් හිටිය මෙහෙමයි. මෙහෙම මෙහෙම හිටිය අපේ වත්තේ වොල් කැඩුවා. දැන් ওই අනෝ කියන වාහනේ. මේ මොකද්ද මේ කියන්නේ? ඊර්ෂ්‍යාව මුදිතාව නෙවෙයි. මුදිතාව වඩනවා කියන්නේ අරක. මේ ශානේ කොච්චර හොඳද සුවපත් වෙනවද? සපෝ මේ දිශා වශයෙන් මෙනෙහි කරනවා. අනේ මේ උතුරු දිශාවේ මිනිස්යන් උතුරු දිශා සත්‍යයන් සෝසේ ඉන්නන කොච්චර හොඳද? මේ ලස්සනද ගෙවල් දොරවල් හදාගෙන ඥාන වාහන ඇතුව මේ ධනේ ඥාණයෙන් ගුණේ නුවණින් රූපයෙන් බලවත් වෙලා ඉන්නන කොච්චර හොඳ සතුට වෙනවද? බඹලුව යනවා. ඊළඟට උපේක්ඛා කියන්නේ මධ්‍යස්ථ බව. මධ්‍යස්ථ බව වඩන මේ සියලු සත්වයන් හොඳක් කරනවා නම් ඒ සියලු සත්වයෝ ඒ හොඳ දායාද කරගන්නවා. මේ සියලු සත්වයන් නරකක් කරනවා නම් නරක මේ සියලු සත්වයෝ අනේ මේ සත්වයන් කර්මයේ දායාද කොට ඉන්නේ. ඒ නිසා මේ සත්වයන්ට මේ නුවණ වැඩිලා මේ මධ්‍යම ගුණධර්ම වැඩිලා හොඳ කරන්න සිත් පහළ වේවා. මේ හිතන්නේ උපේක්ෂාව මධ්‍යස්ථ බව. බඹලෝ උපදිනවා. දැන් බලන්න අපි මේ ජීවත් වෙන කාලය තුල අපි ඒ වගේ අපේ හිතෙන් වැඩ අරගෙන තියෙනවනම් අපි ඒ වගේ අපේ නුවණින් වැඩ අරගෙන තියෙනවනම් අපි අපේ සී බුද්ධියෙන් වැඩ අරගෙන තියෙනවනම් අපිට මේ ජීවිතේ සාරු කරගන්න, සාරවත් කරගන්න, වාසනාවන්ත කරගන්න බැරිද? ඕන තරම් පුළුවන්. නමුත් අපි ගත්තොත් එම බොහෝ දිනක් මරණාසන්න වෙද්දී ඉන්නේ සන්තෝෂෙන්ද බයේ ගයි ගයිද ඉන්නේ? බයේ ගයි ගයි ඉන්නේ. කොහේ යආද කියලා දන්නේ නැහැ. අන්තිමට ගිහිල්ලා මරණින් මත් යන්නේ කොහෙද? කොහේ හරි යනවා. පෙරේත ලෝකික කොහේ හරි ගිහින්න ඊරසි පෙරේත ගොට්ටි පිහිට තමයි. නමුත් බලන්න කොයිතරම් ජීවිතයේ පිළිබඳ මේ අපිට මේ අවස්ථාවල් අපේ ජීවිතයට අහිමි වෙන්නේ නැද්ද? ඇයි මේ අපිට මේ කල්පනා කරන්න පුළුවන් හැකියාව වෙන්නේ මේ ප්‍රයෝජන ඔක්කොම ගන්න තියෙන්නේ? මෙන්න ඊට පස්සේ සුබ බුදුරජාණන්සේට බැන්න මතක වෙලාවක මෙයා දොස් කිව්වා. ඇස් ඇරුණා. ඇරිලා කියනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වහලා තිබිච්ච එකක් ඇරලා පෙන්නවා වගේ, මුණින් අතට හරෝලා තිබිච්ච එකක් කෙලින් කරලා පෙන්නවා වගේ, මම්මුලා වෙලා පාර වැරදිච්ච කෙනෙකු හරි පාරට එක්කගෙන ආවා වගේ, කරවලේ හිටපු එක්කෙනෙකුට පහන් දැල්වලා සියලු දේ පේන්න සැලැස්සුවා වගේ. භාග්‍යවතුන් වහන්සේ මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව දැක්කද? සරණ යනවා. මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් සරණ යනවා. මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයත් සරණ යනවා. ස්වාමීනි, මම දිවි තිබෙන තුරාවට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට, උපාසක කෙනෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා කිව්වා. ඉතින් මෙයා හරි සතුටෙන් පිටත් වෙලා යනවා. යනකොට ජානුසෝනි කියන බ්‍රාහ්මණයා සමත් නුවර මේ නගරයේ අස්සකරත්තෙන් ඇවිදින. එයාට තිබුණ ලස්සන අස්සකරත්ත. අස්සයේ සුදුයි, කරස්සේ සුදුයි. කරත්තේ සම්පූර්ණ සුදු පාටින් සරසලා, අස්සය සරසලා, රෝද වලට සුදු පාට දාලා, අස්සයන්ගේ සුදු පාට සරසී දඳලා මෙයාත් සුදු සූට් එකක් ඇඳගෙන. ජානුසෝනි යනකොට මෙයා එනවා ඉස්සරහට. කවුද එන්නේ? සුබ. ජානුසෝනි අහනවා, මේ සුබ තරුණය, සුබ එයාගේ බමුණු පවුලක කෙනෙක්, යාගේ බමුණු පරම්පරා නමින් කතා කරනවා, භාරද්වාජ, මේ කොහිඳලද මේ මහදවල් එන්නේ? කියනවා, පින්වත, මම එන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා. එතකොට මෙයා අහනවා භාරද්වාජ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ඔයා මොකද්ද හිතන්නේ? උන්වහන්සේ බොහොම ප්‍රඥාවන්තයෙක් කියලා ප්‍රසිද්ධයි. හැබැයිද ඒක? යා කියනවා, අනේ පින්වත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය ගැන, මහා ප්‍රඥාව ගැන මං වගේ කෙනෙක් මොකක් කියන්නේද? උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගිනුත් ප්‍රඥාවන්තයෙක්. උන්වහන්සේ වැනි කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට නම් ඒ ප්‍රඥාව හඳුනගන්න බෑ. ඒ තරම් ප්‍රභාස්වරයි කිව්වා. එතකොට මෙයා කියන භාරද්වාජ ඔබ මහා පුදුම ප්‍රශංසාවක් නෙමේ කරන්නේ. කියන පින්වත් මම කවුද ප්‍රශංසා කරන්නේ? උන්වහන්සේ ප්‍රශංසා ලැබිය යුත්තන් ගිනුත් අග්‍රයි. ඒ නිසා දෙවියන් මිනිස්යන් අතර ශ්‍රේෂ්ඨ කෙනා කවුද කියලා ඔබට දකින්න ඕන නම් ඔබ උන්වහන්සේව දකින්න. මේ කවුද මේ කියන්නේ? බලන්න මේ සුභකි පැහැදීම මේ පොඩි දේශනාවෙන්. බලන්න මිනිස්සුගේ ප්‍රඥාව නුවණ මෙවනා කියන්නේ මෙව්වට. දැන් බලන්න සැකයට නෙමෙයි යන්නේ පැහැදීමට යන්නේ. දැන් මෙතන තමයි අපි තියෙන්න ඕනේ. දැන් බොහෝ දිනකට වෙලා තියෙන අර නුවණින් මෙහෙවන සිටීමේ කලාව දන්නේ නැති නිසා බොහෝ දෙනෙක් අර ප්‍රශ්නවලම දුක් විඳවිදී ඉන්නවා. හිත පහදින්නේ නැහැ. හිත පහදීම ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ කියනවා මේ බ්‍රාහ්මණය පින්වත මේ අපිට බමුණු උගන්වලා තිබුණා කුසල් කරන්න කරුණු පහක්. ඒ පහ තමයි සත්‍යය, තපස, බ්‍රහ්මචාරී බව, වේද පාඨ අධ්‍යයනය, ත්‍යාගය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේකට මූලික වෙන කාරණේ මට අද කියලා දුන්නා. මේ පහට ප්‍රධාන වෙන්නේ සිත. ඒ සිත නිකන් සිතක් නෙමෙයි කිව්වා. ඒ සිත මෛත්‍රී සිත. එතකොට ඒකේ නම මොකද කළේ? මේ මිනිස්සු හරි නිහතමානී මිනිස්සුවක් පා. මේ බලන්න. අර මේ ජානසෝනි දැන් කරත්තේ ඉඳිද්දි අරත් එක කතා කර කර හිටියේ. ජානසෝනි කරත්තෙන් බැස්ස බිමට. බිමට බැහැලා වැඳගත්තා. ඒ ජේතවනාරාමේ පැත්තට වැඳගත්තා. වැඳගෙන කියනවා පසේනදී කුසල් රජුරවන්ට මහා ලාභයක්. පසේනදී කුසල් රජුරවන්ගේ මේ රාජධානියේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඒක මහා ලාභයක් කියලා. බලන්න මේ මිනිස්සුන්ගේ පැහැදීම. කොච්චර බුද්ධිමත් විදියට මිනිස්සු කල්පනා කරනවද? මෙන්න මේ කල්පනාව තමයි අපට තේරුමනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සුබ තරුණයත් එක්ක කරපු මේ දහම් කතාව තුල හරි ලස්සන දේවල් මේ කතා කළා. ಗುಣධර්ම ගැන, දිනුනු කිරීම ගැන. පැවිද්ද වේවා ගිහි වේවා සම්‍යක් ප්‍රතිපත්තියයි බුදුරජාණන් වහන්සේ විසින් අදේ කරන්නේ. එහෙම නැතු මිත්‍යා ප්‍රතිපත්තිය නෙමෙයි. ඊළඟට උන්වහන්සේ දේශනා කළා ගිහි වේවා පැවිද්ද වේවා කරන වැඩේ හරියට කළොත් තමයි ප්‍රතිඵල තියෙන්නේ. කරන වැඩේ කඩා කප්පල්ුනොත් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කියන සත්‍ය, තපස, බඹසර, ධර්ම අධ්‍යයනය, ත්‍යාග මේකේ ප්‍රධානම දේ තමයි මෛත්‍රී චිත්තය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙකුට බඹල උපදින්න ඕන නම් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ දස දිශාවට වඩන්න කිව්වා. මෛත්‍රියෙන් නම් මෛත්‍රියෙන්, කරුණාවෙන් නම් කරුණාවෙන්, මුදිතාවෙන් නම් මුදිතාවෙන්, එහෙම නැත්නම් උපේක්ෂාවෙන් මේ කැමති විදිහකට වඩන්න කිව්වා. යා උපදිනක බඹලෝ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ විශිෂ්ට වූ ප්‍රඥාව උන්වහන්සේ දේශනා කළානේ මහණෙනි, මා මේ ධර්මයේ දේශනා කරන්නේ අභිඤ්ඤයාම් භික්ඛවේ ධම්මං දේසි ස්වාමී නෝ අනභිඤ්ඤාය. මහණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට වූ ඥාණයකින් අවබෝධ කරගෙනයි. එහෙනම් මේ කාගේවත් කයි කතන්දර කියනවා නෙවෙයි, මේ ඇඟ බේර ගන්න කියනවා නෙවෙයි, ගෞරවය සම්මානය බලා ගන්න කියනවා නෙවෙයි, මම තමයි කෙරුම කියලා පෙන්වන්න කියනවත් නෙවෙයි, අනිත් අය හෙලා දකින්න කියනවත් නෙවෙයි. විශිෂ්ට ඥාණයෙන් අවබෝධය ඇති කරගෙන ධර්මයේ දේශනා කරන්නේ අනවබෝධයෙන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සනිදානම් භික්ඛවේ ධම්මං දේසි සාමි නෝ අනිදානං. මාණෙනි මා මේ ධර්මයේ දේශනා කරන්නේ කරුණ සහිතව, කරුණ රහිතව නොවේ. සප්පාටිහාරියං භික්ඛවේ ධම්මං දේසි සාමි නෝ අප්පාටිහාරියං. මාණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාරය රහිතව නොවේ, ප්‍රාතිහාරය සහිතවයි. දැන් පින්වත්නි මේ ධර්මයේ අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව යාන්තම් අපිට තේරෙන්නේ නැද්ද? යාන්තම් වැටෙන්නේ නැද්ද? කරවලේ හිටිය මිනිස්සෙකුට පුංචි එලියක් එනවා වගේ යාන්තම් අපිට පේන්නේ නැද්ද? යාන්තම් තේරෙනවා. පිපාසයෙන් හිටිය මිනිස්සෙකුට සිසිල් වතුරක් ලැබුණා වගේ අපේ හිත සංසිඳෙන්නේ නැද්ද? සංසිඳෙනවා. ඉතින් මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපේ හිත පහදින්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. ඉතින් උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපි දන්නේ නැත්නම් අපි කොහොමද උන්වහන්සේගේ අවබෝධය අදහන්නේ? උන්වහන්සේගේ අවබෝධය අදහගන්න නම් අපි උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපි දැනගන්න ඕනේ. එතකොට අපිට පැහැදීම ඇති වෙන්නේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි චිත්ත ප්‍රසාදය ඇතිවන්නේ. අන්නේ චිත්ත ප්‍රසාදය අපි ඇති කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බවට පත් වෙන්න ඕනේ. ඉතින් මේකෙදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බවට අපි පත් වීමේදී අපිට තියෙන්න ඕනේ ඉතාම හොඳ නුවණ. දැන් මෙයා ගැන කල්පනා කරන සුභ හිතියේ බුදුරජාණන් වහන්සේගේ මත ධර්මින්ද ඊට හාත්පසින් වෙනස් මත ධර්මින්ද? හාස්පතින්ම වෙනස් මත ධර්මෙන් හිටියේ. එයා ඉගෙනගෙන මතක තියාගෙන හිටියේ බුදු කෙනෙකුගේ ධර්මද බමුණෙකුගේ ධර්මද? බමුණෙකුගේ බණ තමයි මතක තියාගෙන හිටියේ. නමුත් එයා දරාගෙන හිටපු මතයේ තුල එයා උදං අනාන හිටියේ නෑ. එයා දරාගෙන හිටියේ මතේ තුල එයා ඒ මතයට රැවටිලා හිටියේ නෑ. එයා හිටියේ සත්‍ය ඉදිරියේ විවෘත වෙන්න බලාගෙන. ඒ නිසා එයාට පුළුවන් වුණා එක එක යාගේ මත නිවැරදි කරගන්න. පුළුවන් වුණේ නැද්ද? එයා එයාගේ අදහස් ටික එකින් එක නිවැරදි කරගත්තා. එයාගේ අදහස් ටික එකින් එක එයා නිර්වුල් කරගත්තා. එයාගේ අදහස් එකින් එක එයා පැහැදිලි කරගත්තා. එයා ටික ටික හරි පැහැදිලි අවබෝධයකට පත් වුණා. මේකට පාවිච්චි කළේ එයා මොකද්ද? එයාගේ කල්පනාව. එයාගේ මොළේ. එයාගේ නුවණ. එහෙනම් පින්වත්නි අපිට තියෙන ලකූම වස්තුව මොකද්ද? අපිට මේ තියෙන නුවණ කල්පනා කිරීමේ හැකියාව. අනිත් මොනවා නැති වුණත් ඒක තමයි වැදගත්ම දේ. අපිට මොනවා තිබුණත් අපි කිව්වම අපිට යාන වාහන තියෙනවා, දේපල තියෙනවා, කන්න බොන්න තියෙනවා, ඔක්කොම තියෙන මොළේ නැහැ. හොඳද ජීවිතය එතකොට? ඇයි උවමනාදී නැහැ. අපි වේල කර වේලක් කරනවා. එක ඇඳුමක් හොදලා අනිත් එක අඳිනවා. ලෑලි කෑල්ලක් උඩ බුදිය ගන්න. නමුත් හොඳ මොළයක් තියෙනවා. එතකොට කාටද ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්? අකුසල් කුසල් වෙන් කරන්නේ යානේ. යහපත අයහපත වෙන් කළ දකින්නේ යානේ. අසත්‍ය සත්‍ය තෝරා බේරා ගන්න යානේ. හොඳ නරක විස්තර වශයෙන් දැනගන්න යානේ. කුසල් ලකුසල් හඳුනගන්න යානේ. වෙන කෙනෙකුට බෑනේ කරන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුප්පතාට නෙවෙයි. උන්නාසික ධර්මයේ තියෙන්නේ පොහොසතාටත් නෙවෙයි. උන්නාසික ධර්මයේ තියෙන්නේ කුලවතාටත් නෙවෙයි. උන්නාසික ධර්මයේ තියෙන්නේ හීන කුලිනියටත් නෙවෙයි. උන්නාසික ධර්මයේ තියෙන්නේ විශේෂ ජාතියකටත් නෙවෙයි. උන්නාසික ධර්මයේ තියෙන්නේ උගතාටත් නෙවෙයි. උන්නාසික ධර්මයේ තියෙන්නේ නූගතාටත් නෙවෙයි. උන්නාසික ධර්මයේ තියෙන්නේ යම් කිසි කෙනෙක් නුවණින් යුක්තව විමසයිද? නුවණින් කල්පනා කරයිද? නුවණින් තේරුම් ගැනීමට මහන්සි ගනේද? අන්න යාට සමහරට ඔබ වෙන්න පුළුවන්. එතකොට මේ ඒ කුසලතාවයේ තියෙන එක්කෙනා ඒ තමන්ගේ කුසලතාවය තමයි පාවිච්චි කරන්නේ. දැන් බලන්න සුභ පාවිච්චි කරේ ඒ කුසලතාවය. රට්ටපාල කුමාරයා රහතන් වහන්සේ නමක් වෙනතුරු පාවිච්චි කළේ තමන්ගේ විමසීමේ කුසලතාවය. බුදුරජාණන් වහන්සේ මුණ නොගැහුණා නම් මේ සුභට එයාට හැමදාම දරන්න වෙන්නේ අර මත ටික විතරයි. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා අපි දන්නේ නැත්තම්, උන්වහන්සේගේ දේශනා අපි කියවලා නැත්තම්, උන්වහන්සේගේ දේශනා ගැන අපිට හදාරන්න අවස්ථාවක් ලැබිලා නැත්තම්, අපි ওই දන්න ටික විතරක් දැනගෙන නිදක ඉන්න සතෙක් වගේ අපිට ඉඳ වෙන්නේ. නමුත් උන්වහන්සේගේ දේශනාවලින් තමයි දැනුම ටික ටික අපේ පළල් වෙන්නේ. ඒ දැනුමින් තමයි, ඒ දේශනාවලින් තමයි අපේ කල්පනා ශක්තිය තියුණු වෙන්නේ. අපිට හොඳට නුවණින් විමසන්න පුළුවන් වෙන්නේ. මේ නිසා පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන මේ ධර්මයේ නුවණින් විමසීමේ මේ සුන්දර කලාව අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි ටික ටික මේ ලෝකේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. එහෙම නේද? අපි ඔක්කොම නුවණින් යුක්ත ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ප්‍රඥාවන්තය වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව ඇති අය බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා අපි සියලු දෙනා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්මය අහලා හිත පහදවාගෙන අනේ අපට මේ ධර්මයේ දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ ඇස හේතුන් ගෙන් හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන්ගෙන් හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇති වෙන විඥානය හේතුන්ගෙන් හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඥානයයි එකතු වීම ඇසේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශයෙන් ඇතිවෙන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන්ගෙන් හටගන්නා හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශයෙන් ඇතිවෙන යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒ රූප හඳුනා ගැනීම හේතුන්ගෙන් හටගන්නා හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. රූප හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශයෙන් හටගන්න යම් චේතනාවක් ඇද්ද, ඒ සියලු චේතනා හේතුන්ගෙන් හටගන්නාහෙන් හේතු නැතිවීමෙන් නැතිවී යනහෙන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඒ සියලු චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසින් දකින රූපය ගැන යම් ආසාවක් ඇද්ද, ඒ සියලු ආසා හේතුන්ගෙන් හටගන්නාහෙන් හේතු නැතිවීමෙන් නැතිවී යනහෙන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඒ සියලු ආසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කන හේතුන්ගෙන් හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ කන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන්ගෙන් හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ඇතිවෙන විඥානය හේතුන්ගෙන් හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ ඇති වූ විඥානය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඥානයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශයෙන් හටගන්න යම් විඳීමක් ඇද්ද, ඒ සියලු විඳීම් හේතුන්ගෙන් හටගන්නාහෙන් හේතු නැතිවීමෙන් නැති වී යනකෙන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කනේ ස්පර්ශයෙන් අට ගන්නා සියලු විඳින් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනේ ස්පර්ශයෙන් අට ගන්නා යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒ සියලු හඳුනා ගැනීම හේතුන්ගෙන් අට ගන්නා හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කනේ ස්පර්ශයෙන් අට ගන්නා සියලු හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනේ ස්පර්ශයෙන් අට ගන්නා යම් චේතනාද්ද ඒ සියලු චේතනා හේතුන්ගෙන් අට ගන්නා හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කනේ ස්පර්ශයෙන් අට ගන්නා සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනින් අසන ශබ්දය ගැන යම් ආසාවක් ඇද්ද ඒ සියලු ආසා හේතුන්ගෙන් ඇතිවෙන හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු ආසා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ නාසය හේතුන්ගෙන් හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන්ගෙන් අටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයේ ඇතිවෙන විඥානය හේතුන්ගෙන් අටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි නාසයේ ඇතිවෙන විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගන්ධ සුවඳයි විඥානයයි එකතු වීම. නාසයේ ස්පර්ශය හේතුන්ගෙන් හට ගන්නාහේ. හේතු නැතිවීමෙන් නැතිවී යනහේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන්ගෙන් හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් අට ගන්නා සියලු විඳීම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශයෙන් අට ගන්නා යම් ගන්ධ සුවඳ හඳුනා ගැනීමක් ඒ සියල්ලම හේතුන්ගෙන් හට ගන්නා හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.